नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धुहिमि शरणयामि नमस्कार वेवादम रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु गरुतरे महासंग्रत्नेन अवसराय श्रद्धावंत पिंगतुनि अपि මේ වෙලාවේ අංගුත්තර නිකායට අයිති අංගුත්තර නිකායේ 7 වෙනි නිපාතයට අයිති දේශනාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් අතර ඇති වුණ ධර්ම සාකච්ඡාවක් තමයි ඉගෙන ගන්න මේ දේශනාවේ නම සක්කාර ගරුකාර සූත්‍රය සක්කාර ගරුකාර සූත්‍රය කියන්නේ සත්කාර ගෞරව දැක්වීම ගැන වදාළ දෙසුම් සවැත්නුවර ජේතවනාරාමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩවාසය කරද්දී දවල් දානි වළඳලා මේ වගේ වෙලාවක ටිකක් විවේක අරගෙන හුදෙකලාවේ භවනා කළා. කවුද මේ භවනා කළේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ භවනා කරද්දී මෙන්න මේ අදහස හිතට ආවා. මොකද්ද? අපි අකුසල් බැහැර කරන්නේ කුසල් වර්ධනය කරගන්නේ කවර දෙයකට සත්කාර ගෞරව කළොත්ද කවර දෙයකට සත්කාර ගෞරව කරමින්ද අපි අකුසල් බැහැර කළ යුත්තේ කුසල් වර්ධනය කළ යුත්තේ එතකොට මෙන්න ශ්‍රාවකයා වෙච්ච අපට තියෙන ඉලක්කය මොකද අපේ ඉලක්කේ අකුසල් බැහැර කිරීම අපේ ජීවිතයේ එක ඉලක්කයක්. ඊළඟට කුසල් උපදවාගෙන දියුණු කර ගැනීම ඉලක්කයක්. එතකොට මේ ඉලක්කේ සපුරා ගන්න අපි ගෞරව සම්මාන දැක්විය යුත්තේ කෙබඳු ආකාරයෙන්ද කියලා තමයි උන්වහන්සේට කල්පනාවක් ඇති වුණේ. මේක ඇති උනේ හවස් සර්වේ භාවනා කර කර ඉඳෙද්දී. ඊටම සුන්නහසට මෙහෙම හිතුණා. ශාස්ත්‍රූන් වහන්සේට ගෞරව දක්වද්දී ගෞරව කරලා ගෞරව සත්කාර කරලා ඇසුරු කරගෙන තමයි අකුසල් බැහැර කරන්න තියෙන්නේ. කුසල් දියුණු කරන්න තියෙන්නේ. දැන් අපි දන්නවා එයාමා නිවන් දුටු රහතන් වහන්සේලා කියලා අපි ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා තේර තේරි ගාථා මේක රහතන් වහන්සේලා තමන්ගේ ජීවිතය ඇතිවෙච්ච ඒ නිවන්සුව විදිද්දි ඇතිවෙච්ච සන්තෝෂේ කියද්දි කියනවා මම බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. එකකට කියනවා මෛත්‍රී ප්‍රතිපත්තිය කියලා. අනිත් එකට කියනවා වෛරී ප්‍රතිපත්තිය කියලා. බුදුරජාණන් වහන්සේ එකතැනක මට මතකයි දේශනාවක තියෙනවා මහණෙනි මාව වෛරී ප්‍රතිපත්තියෙන් ඇසුරු කරන්න එපා. වෛරී ප්‍රතිපත්තිය කියන්නේ උන්වහන්සේ අවබෝධ කරන්න දේශනා කරපු එක අත්හැරලා සිටීම. උන්වහන්සේ අවබෝධ කරන්න ඕනේ කියලා දේශනා කළා නම් යමක් ශ්‍රාවකයා ඒ අදහසට ඇවිල්ලා නැහැ. ශ්‍රාවකයා ඉන්නේ කෙලෙස් නසන මාර්ගයක නෙවෙයි. එතකොට ඒ ශ්‍රාවකයා ඉන්නේ වෛරී ප්‍රතිපත්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් ධර්මයක හැසිරෙන්න යම් ධර්මයක් අවබෝධ කරන්න කියලා. ශ්‍රාවකයා මේ මතයේ ඉන්නවා නම් ශ්‍රාවකයා ඒක පුරුදු කරනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරන කෙනෙක්. මොකද ශ්‍රාවකයා ඒ විදිහට යහපත්ව හිටියොත් තමයි ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ. එහෙම නැද්ද? ශ්‍රාවකයා නැත්තම් ඒ විදිහට ශාස්ත්‍රුන් වහන්සේටත් ඒක බයි ගෞරවය ලැබෙන්නේ නැහැ. එතකොට ශ්‍රාවකයා ධර්මානුධර්මයේ ප්‍රතිපදාවේ වාසය කිරීම තමයි මෛත්‍රී ප්‍රතිපත්තිය. ඉතින් ඒකයි රහතන් වහන්සේලා ප්‍රකාශ කරලා තියෙන්නේ මම බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. මම බුදුරජාණන් වහන්සේව ඇසුරු කළා. මම ශාස්ත්‍රුන් වහන්සේව කිට්ටුවෙන් ඇසුරු කළා කියලා. දැන් මේ කාලේ අපට මේ ශාස්ත්‍රුන් වහන්සේ කිට්ටුවෙන් ඇසුරු ගන්න බැරිද? පුළුවන්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට මතක් වුණා පළවෙනි කාරණේ. අකුසල් දුරු කිරීම පිණිස කුසල් දියුණු කර ගැනීම පිණිස ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව සත්කාර දැක්විය යුතුයි. පළවෙනි එක. දෙවෙනි එක අකුසල් දුරු කිරීම පිණිස කුසල් දියුණු කිරීම පිණිස ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට ගෞරව සත්කාර දැක්විය යුතුයි. ගෞරව කළ යුතුයි. ඔය ගෞරව කිරීම ගැන මට මතකයි උදායි කියලා සූත්‍රයක් තියෙනවා. මේ වේරහච්ඡාන කියන ගෙදර හිටපු ගෘහපතිනියට ආරංචි වුණා මේ හාමුදුරුවරු හොඳ ධර්මයේ කියනවා කියලා. ආරංචිල කිව්වා අනේ මටත් ආසයි බන් ටිකක් අහන්න හාමුදුරු කෙනෙක් මට වඩම්මලා දෙන්න කියලා. වැඩියා. දානි දුන්නා. දුන්නට පස්සේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පුටුවක වාඩිලා හිටියේ. දැන් මෙයා බෞද්ධ කෙනෙක් නෙමෙයි. දැන් මෙයාට බණ අහන්න ආසයි. එයා මොකද කළේ? සෙරප්පු දෙකකුත් දාගෙන ඔළුව අරියාගේ සාරි පොටියෙන්ම වහගෙන ඒ වගේම සමාන ආසනයක වාඩි වෙලා කිව්වා, "දැන් කියන්න බලන්න මාත් අහන්න කැමතියි" කිව්වා. ඒ මොකද එයා දන්නේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේටත් එකපාරට මෙයා හදන්න මොකද්ද වගේ. ඊට පස්සේ කිව්වා පින්වත්නි අපි බලමුකෝ දවසක ධර්මයේ කතා කරන අවස්ථාවක් ගම්මුකෝ ඉතින් කියලා පිටත් වුණා. වන්න කිව්වේ නැහැ. ඊට පස්සේ අර මිනිස්සයාට ආය අඳ ගහලා කිව්වා, "කෝ ඉතින් ওই ධර්මයේ දේශනා කරන කවට මම කිව්වන්නේ මම බණ කියන්න කියලා." බණ කිව්වේ නැහැ නේ. මේ ඊට යා කෙලියම ගියා අර ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න. ගිහලා කිව්වා මෙහෙම මේ බණ කියන්න කියද්දි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැද්ද කිව්වා. මට ඒ ක්‍රමයට මට බෑ කිව්වා. ගෞරවය නැහැ කිව්ව ධර්මයට. කොහොමද ගෞරවම් දක්වන්නේ? සෙරප්පු දෙක අයින් කළා. ඔය ඔලි වහපුළුව පොඩ්ඩක් අරගෙන ඔව් පාත ආසනයක මිටි ආසනයක වාඩි වෙලා කියන්නේ කිව්වා. අනිත් දවසේ මම එහෙම කළා. ඊට පස්සේ ධර්මයේ කිව්වා. එතකොට අපිට පේනවා මේ ධර්ම ගෞරවය කියන එක කොයිතරම් ශ්‍රාවකයන් තුළ තිබිලා තියෙනවද. ඉතින් සරි උච්චාරමුදුරන්ට මතක් වුණා දෙවනි කාරණේ හැටියට. දැන් අපිට වර්තමානයේ යම් යම් අවස්ථාවල ඒ වගේ අවස්ථාවල් වලට මුහුණ දෙන්න වෙනවා. දැන් උදාහරණයක් හිතෙන මං ගත්තොත් මට ඒ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න වෙනවා. සමහර විදේශ අය හම්බුනහම විශේෂ සමහර තැන්වල ඒගොල්ලන්ට ඒක කිව්වොත් මේගොල්ලෝ බනහන්නේ නැහැ. අය අමුතු දේවල් මේ ලෝකේ තියෙන්නේ. සමහරට අපිට සමාන පුටුවල වාඩි වෙන්න වෙනවා. අපිට ධර්මයේ කියන්න වෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකම මට මතක් වෙනවා ඔක. කරන්න දෙයක් නැහැ වෙලාවට මොකද ඒගොල්ලන්ට මම කල්පනා කරන්නේ කොහොම හරි ධර්මයේ පැහැදිච්ච දවසට ඒගොල්ලෝ හරියයි කියලා. සමහර අවස්ථාවල් එනවා සමහරට ඒගොල්ලෝ ආහාර ගන්නවා. මං ඉතින් ඔය මොකක් හරි මටත් ඒකක් වගේ එකක් හම්බ වෙනවා. ඒතර මේ ඒගොල්ලෝ ධර්ම කතාවකට පැටලෙනවා. ඒතර මට කියන්න වෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ වෙන වෙන මතවල නින්නේ. ඒ වගේ වර්තමානයේ අපිට මෝණ දෙන්න සිද්ධ වෙනවා හරි සංකීර්ණ දේවල් වලට. නමුත් මේක ධර්මයේ ගෞරවය අපේ ගෞරවයේ අඩුවක් ආල්ප මාත්‍රිකම තැති කරගන්නේ නැහැ. එතකොට දෙවෙනි කාරණේ ඇටිට ධර්ම ගෞරවය. තුන්වෙනි කාරණේ තමයි අකුසල් දුරු කිරීම පිණිස කුසල් උපදවාගෙන වැඩි දියුණු කිරීම පිණිස ආරි සංඝ රත්නය කෙරෙහි ගෞරව සම්මාන දැක්වීම. මේකත් තියෙන්න ඕන අපේ කුසල් දියුණු වීමටත් අකුසල් දුරු කිරීමටත්. හතරවෙනි කරුණ සිල් පදවලට ගෞරව කිරීම. ගෞරව සම්මාන දැක්වීම. ගෞරවයෙන් ශික්ෂා පද ඇසුරු කිරීම. මෙය අකුසල් දුරු වීමටත් කුසල් වර්ධනයටත් උපකාර වෙනවා. හතරවෙනි කරුණ සමාධියට ගෞරව සත්කාර. පස්වෙනි කරුණ සමාධියට ගෞරව සත්කාර කිරීම. සමාධියට ගරුබුහුමන් කිරීම. කුසල් දියුණු කිරීමටත් අකුසල් දුරු කිරීමටත් හේතු වෙනවා. හයවෙනි කරුණ අප්‍රමාදයට. අපේ වචන වලින් කියනවා නම් කැපවීමට ගෞරව කරනවා නම් ඒ කැපවීමට කැපවීම කියන එක ගෞරවයෙන් ඇසුරු කරනවා නම් අකුසල් දුරුවීමත් කුසල් වර්ධනයත් සිදු වෙනවා. හත්වෙනි එක ඒ දැන් කීයක් කිව්වද? හයක් කියලා ඉවරද? හත්වෙනි එක දහම් පිළිසඳරට පටිසන්තර කියන වචනේ. දහම් පිළිසඳරට ගෞරව සත්කාර කරනවා නම් ගෞරවයෙන් දහම් පිළිසඳරේ යෙදෙනවා නම් අකුසල් දුරු වෙනවා කුසල් වැඩෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කරුණ ටික ලස්සනට එයායි උන්වහන්සේගේ හිතේ ඇතිවෙච්ච මේ කරුණ උන්වහන්සේ ලස්සනට ගලපගත්ත මේ කරුණ හත තමයි. මොකද මේ කරුණ හත ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කිරීම, ශ්‍රී සද්ධර්මයට ගෞරව කිරීම, ආර්ය ශ්‍රාවක සංඝ රත්නයට ගෞරව කිරීම, ශික්ෂා පදවලට ගෞරව කිරීම, සමාධියට ගෞරව කිරීම, අප්‍රමාදයට ගෞරව කිරීම, දහම් පිළිසඳරට ගෞරව කිරීම. සාරිපුත්ත හාමුදුරන්ට එතක සන්තෝෂයක් ඇති වුණා. ශා හරි ලස්සන දාසක මාතුල ඇති වුණානේ. හරි පිරිසිදු දෙයක් දැන් මට ඇහිතට ආවේ. ඒක තේරුම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක කලින් අහලා නැහැ. හරි පිරිසිදු අදහසක් මට ආවනේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හිතුවා මගේ හිතේ ඇතිවෙච්ච මේ සුන්දර අදහස, මේ පිරිසිදු අදහස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියන්න ඕනේ. එතකොට මේ අදහස තවත් ලස්සනට බබලාවි. තවෝපමට්ටං වෙලා යාවි. මනුස්සයෙකුට ස්වර්ණාභරණයක් ලැබුණට පස්සේ රත්තරන් හම්බුණාට පස්සේ මෙයා මේ රත්තරන් අරගෙන එනවා රත්තරන් උපදාන කෙනෙක් ගාවට. ගෙනිච්චාම එයා තමයි රත්තරන් උපදාන්නේ. එයා මේක උපමට්ටම් කරලා දෙනවා තිබුණට වඩා බබලන්න. ඒ වගේ මම මේක බුදුරජාණන් වහන්සේට ගිහින් සැල කරන්න ඕන. උන්වහන්සේ මේක ලස්සනට උපමට්ටම් කරලා දීවි. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හවස් වරුවේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. උන්වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වෙලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද මං හවස භාවනා කර කර හිටියා. මං භාවනා කර කර සිටිද්දී මට මෙන්න මෙහි අදහස මගේ හිතේ ඇති වුණා. මොකද්ද? ඔව්, අකුසල් දුර්වීමට කුසල් වැඩිවීමට කවුරුනම් කෙනෙකුට සත්කාර සම්මාන කළ යුතුද ගෞරව කළ යුතුද කියලා මට මේ හිතවිල්ල ඇති වුණා. ඉතින් ස්වාමීනි මම මේක ගැන හිතන්න පටන් ගත්තා. හිතන්න පටන් ගත්තාම මට මේ කරුණු හතක් වැටහුණා. මෙන්න මේ කරුණු හත තමයි මේකට ඕන කියලා මේ කරුණු හත කිව්වා. මොනවද ඒ කරුණු හත? කිව්වා ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව දක්වලා සත්කාර දක්වලා වාසය කරන එක්කිනාට තමයි කුසල් දුරු කරන්න පුළුවන්, අකුසල් දුරු කරන්න පුළුවන්, කුසල් වර්ධනය කරන්න පුළුවන්. ඊළඟට ඔව් ශ්‍රී සද්ධර්මයට ගෞරව සත්කාර සම්මාන දක්වන එක්කිනාට පුළුවන් අකුසල් දුරු කරන්න පුළුවන්, කුසල් වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට ආර්ය ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි ගෞරව දක්වන සත්කාර දක්වන එක්කෙනාට ඔව් අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්, කුසල් වඩා ගන්න පුළුවන්. ඊළඟට ශික්ෂා පදවලට ගෞරව සත්කාර දක්වන එක්කෙනාට අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්, කුසල් දියුණු කරන්න පුළුවන්. සමාධියට ගෞරව සත්කාර සම්මාන දක්වන කෙනාට අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්, කුසල් වර්ධනය කරන්න පුළුවන්. ඊළඟට අප්‍රමාදයට ගෞරව සත්කාර දක්වන කෙනාට අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්, කුසල් වර්ධනය කරන්න පුළුවන්. ඊළඟට දහම් පිළිසඳරට ගෞරව සත්කාර කරන කෙනාට අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්, වර්ධනය කරන්න පුළුවන්. ස්වාමීනි මට මෙන්න මේ අදහස ඇති වෙච්ච ගමන් මට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මතක් වුණා. මතක් වුණේ මේ විදිහටයි කිව්වා. කොහොමද මතක් වුණේ? මට මෙන්න පිරිසිදු බබලන සිටිවිලි ටිකක් ආවා. ලස්සන අදහසක් මට ඇති වුණා. මම මේ ලස්සන අදහස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට උන්වහන්සේ මේ අදහස තව උපමට්ටම් කළ දේවි. ඒක මොකක් වගේද? රත්තරණක් හම්බ වෙච්ච කෙනෙක් රත්තරන් උපදානෙක් කෙනෙක් ගාවට ගෙනියනවා වගේ. එතකොට එයා ඒ රත්තරන් ලස්සනට උපමට්ටම් කළා දෙනවා, උපදාලා දෙනවා, තිබුණට වඩා බබලන්න. ඉතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට හිතුණා ඒ වගේ මගේ මේ හිතේ ඇතිවෙච්ච පාරිශුද්ධ අදහස බුදුරජාණන් වහන්සේට කියා හිටියාම උන්වහන්සේ මේක ලස්සනට පිරිසිදු කළ දේවි කියලා බුදුරජාණන් වහන්සේ එතකොට දේශනා කරනවා. අහගෙන ඉඳලා සාදු සාදු සාරිපුත්ත. සාරිපුත්ත හරියට හරි කිව්වා. යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට සත්කාර ගෞරව දක්වනවා නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේට සත්කාර ගෞරව දක්වමින් වාසය කරනවා නම් එයා අකුසල් ප්‍රහාණය කරනවා. එයා කුසල් වර්ධනය කර ගන්නවා. යමෙක් ශ්‍රී සද්ධර්මයට ගෞරව සත්කාර දක්වනවා නම් ගෞරව සත්කාරයෙන් ඇසුරු කරනවා නම් එයා අකුසල් ප්‍රහාණය කරනවා කුසල් වර්ධනය කරනවා. යමෙක් ආර්ය සංඝ රත්නයට ගෞරව සත්කාර දක්වනවා නම් එයා අකුසල් ප්‍රහාණය කරනවා කුසල් වර්ධනය කරනවා. යමෙක් ශික්ෂා පදවලට ගෞරව සත්කාර දක්වනවා නම් අකුසල් ප්‍රහාණය කරනවා කුසල් වර්ධනය කරනවා. යමෙක් සමාධියට ගෞරව සත්කාර දක්වනවා නම් අකුසල් ප්‍රහාණය කරනවා කුසල් වර්ධනය කරනවා. යමෙක් අප්‍රමාදයට ගෞරව දක්වනවා නම් අකුසල් ප්‍රහාණය කරනවා කුසල් වර්ධනය කරනවා. යමෙක් දහම් පිළිසඳරට ගෞරව සත්කාර දක්වනවා නම් අකුසල් ප්‍රහාණය කරනවා වර්ධනය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු ගමන් ඔන්න උපවැටින්න පටන් ගත්තා. කොහොමද උපවැටුනේ? සාරිපුත්ත හාමුදුරුව කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැන් මේක විස්තර වශයෙන් තේරෙනවා කිව්වා. මට දැන් විස්තර වශයෙන් තේරෙනවා කිව්වා. ඒ මෙහෙමයි කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව නැතුව ගෞරවයක් නැතුව ධර්මයට ගෞරවයක් ඇතුව ඉන්නවා කියන එක කවදාවත් වෙන්න බෑ කිව්වා. යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවයක් නැත්තම් ධර්මයට තියා ගෞරවයක් නැහැ. ඊළඟට සාරිපුත්ත හාමුදුරුව දේශනා කරන යමෙක් ශාස්ත්‍රුන් වහන්සේටත් ගෞරවයක් නැතුව ධර්මයටත් ගෞරවයක් නැතුව ආර්ය සංඝයාට ගෞරව සහිතව වාසය කරනවා කියන එක කවදාවත් වෙන්න බෑ. යමෙක් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැත්තම් ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැත්තම් ආර්ය ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරවයක් නැහැ. ඊළඟට සාරිපුත්ත හාමුදුරුව දේශනා කරනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවයක් නැත්තම් ධර්මයට ගෞරවයක් නැත්තම් ශ්‍රාවක සංඝයාට ගෞරවයක් නැත්තම් සීල් පදවලට ගෞරව කරાવી කියන එක වෙන්න බෑ කිව්වා. ඒක වෙන එකක් නෙමෙයි කිව්වා. යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට ධර්මයට ශ්‍රාවක සංඝයාට ගෞරවයක් නැත්තම් යා කොහොමද සීලයටවත් ගෞරවයක් නැහැ කිව්වා. යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ශ්‍රාවක සංඝයාට සීලයට ගෞරව නැතු ඉඳගෙන සමාධියකට ගෞරව දක්වාවි කියන කාරණේ වෙන්න බෑ කිව්වා. එයා ඊ හතරට ගෞරවයක් නැත්තම් සමාධියටත් ගෞරවයක් නැහැ. යමෙක් ඒ ශාස්ත්‍රුන් වහන්සේට සද්ධර්මයට ශ්‍රාවක සංඝයාට ශික්ෂාපදවලට සමාධියට ගෞරවයක් නැතුව ඉඳගෙන අප්‍රමාදයට ගෞරව කරાવી කියන කාරණේ කවදාවත් වෙන්නේ නැහැ කිව්වා. එයා ඒකටත් ගෞරවයක් නැම තමයි. ඊළඟට සාරිපුත්ත හාමුදුරුව කියා හිටියේ යමෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව නැතුව ඉඳගෙන ධර්මයට ගෞරව නැතුව ඉඳගෙන ආර්ය ශ්‍රාවක සංඝයාට ගෞරව නැතුව ඉඳගෙන ශික්ෂා පදවලට ගෞරව නැතුව ඉඳගෙන සමාධියට ගෞරව නැතුව ඉඳගෙන අප්‍රමාදයට ගෞරව නැතුව ඉඳගෙන ධර්ම සාකච්ඡාවට ගෞරව දක්වාවි කියන කාරණේ කිසිසේත් වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් අපිට නියම සාර්ථක ධර්ම සාකච්ඡාවක් අහන්න නම් ශාස්ත්‍රුණාසිට ගෞරව කරන, ධර්මයට ගෞරව කරන, ශ්‍රාවක සංඝයාට ගෞරව කරන, සීල් පදවලට ගෞරව කරන, සමාධියට ගෞරව කරන, අප්‍රමාදයට ගෞරව කරන පිරිසක් හිටින්න ඕනේ. එතකොට මේකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් කිසි කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව දක්වනවා නම් යා ධර්මයට ගෞරව දක්වනවා. එතකොට මේකෙන් අපිට පේනවා අපි ඉස්සල්ලාම අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කුසල් දියුණු කිරීම පිණිස ඉස්සල්ලාම කරන්න ඕන දේ ඔව් දැන් දැන් අපි දැන් බොහෝ සමහරට අපිට තේරෙන්නේ නැතුව අපි හදන්නේ මේ ඒ ගෞරව කිරීම කියන එක හරියට කරන්නේ නැතුව කරන්න හරියන්නේ නැහැ වැඩි දැන් මේක කියන්නේ හරියන්නේ නැහැ කියලා ඒකේ නා කුසල් දුරු කිරීමත් කුසල් වර්ධනයත් වෙන්නේ වෙන්න නම් ඒක මේ සිදුවීම් මාලාව මේ විදිහට මේ කරුණු හත මේ විදිහට වෙන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ශ්‍රාවකයන් තුළ මේ කරුණ පිළිහිදලා තිබුණා. පිළිහිදලා තිබිච්ච නිසා ඒ පිළිහිදලා තිබිච්ච අය අකුසල් දුරු කළා කුසල් වර්ධනය කළා. මේක පිළිහිදලා නැති වාය හිටියා. ඒගොල්ලන්ට අකුසල් දුරු කරන්න හම්බුනේත් නැහැ. කුසල් වර්ධනය කරන්න හම්බුනේත් නැහැ. එහෙනම් මේ හත නැතුව අපි හිටියොත් අපිටත් කුසල් දිනු කරගන්න හම්බුනේත් නැහැ. අකුසල් ප්‍රහාණය කරන්න හම්බුනේත් නැහැ. මේ හත ඇතුව සිටියොත් කුසල් දිනු කරගන්න අපිට පුළුවන් අකුසල් ප්‍රහාණය කරගන්න පුළුවන් මේකට ඉතාමත්ම වටිනා දේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කියන වචනේ තේරුම දන්නවද මොකද්ද ශාස්ත්‍රුන් වහන්සේ කියන එකේ සාමාන්‍ය තේරුම මාර්ගය පෙන්වන්න කියන මාර්ගෝපදේශනේ මාර්ගෝපදේශනේ සලස්වන කියන එතකොට දැන් අපි අපේ ජීවිතයේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී කල්පනා කිරීමේදී අපි සිත කය වචනිය මෙහෙවීමේදී අපි තවත් කෙනෙකුගේ අදහස තවත් කෙනෙකුගේ මතේ අනුගමනය කරනවා නම් ඒ තමයි ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට අපි ඒකට තෝරගත්තේ කාවද? ගෞතම බුදුරජාණන් වහන්සේව. එතකොට මේ අදහස අපිට තිබුණොත් තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ. එහෙම නැත්නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේව අඳුනා ගන්න ඕනේ අපි ගුණ වශයෙන්. උන්වහන්සේ වඳුනා ගන්නේ කොහොමද අපි? ගුණ වශයෙන්. දැන් උන්වහන්සේ තමයි මේ උන්වහන්සේගේ ගුණ ටික අපිට පෙන්වලා දුන්නේ. හෙලිදරව් කරලා දුන්නේ. දැන් අපි ගත්තොත් ස්වාක්කාත පාඨය, ඉතිපිසෝ පාඨය, ස්වාක්කාත පාඨය, සුපටිපන්නෝ කියන එක කිසි කෙනෙක් හදපු ඒවා නෙමෙයි ඒවා. බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරලා කියා දීපුවා. බාහිර කෙනෙක් කියපු ඒවා නෙමෙයි. උන්වහන්සේ අපිට හඳුන්වලා දුන්නා උන්වහන්සේ තුළ ගුණ නමයක් තියෙනවා කියලා. ඒ නමය උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුළ ඔප්පු වෙච්චා. දැන් උන්වහන්සේ අරහන් කියලා උන්වහන්සේගේ ගුණය අපිට හඳුන්වලා දුන්නා. ඉතින් උන්වහන්සේගේ අරහත්ත්වයේ තමයි උන්වහන්සේ පිරිනම් පානකම දිස්සුනේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ලෝකයට ප්‍රතිඥා දුන්නා. උන්වහන්සේ අවබෝධ කරගත්තු දේවල් මේ බාහිරින් අහලා නෙමෙයි කියලා. අදටත් ඒකේමමයි. දැන් අද අපි උදේ ඇහුව මොකද්ද? ආසවිසූපම සූත්‍රය. දැන් අපි ඒක ඉගෙනගත්තු කරුණු අපි වෙන කිසිම විෂයක ඔබ ඉගෙනගෙන තියනවද? ලෝකේ වෙන කිසිම විෂයක නෑ ඒවා. මනුෂ්‍ය සිත කිලුටු වීමෙන් මනුෂ්‍යයා කිලුටු වෙන බව මනුෂ්‍යයාගේ සිත පිරිසිදු වීමෙන් පිරිසිදු වෙන බව වෙන කිසිම තැනක නැහැ. ඒක තියෙන්නේ බුද්ධ දේශනාවේ විතරයි. දැන් අපි ගත්තොත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ඉඳලා මිනිස්සු අහසෝසට ගොඩනැගිලි හදන්න ඇති. වැව් පුකුණු ඉදි කරන්න ඇති. උද්‍යාන ඉදි කරන්න ඇති. නොයේ ගස්වැල් වවන්න ඇති. නොයේ කැඳුම් පැදලුම් හදන්න ඇති. නමුත් මේ මිනිස්යාගේ හිත පිරිසිදු නොවීම නිසා හටගන්න ප්‍රශ්න වලට හැමදේම මුණ දෙන්න ඕනේ. එහෙම නැද්ද? හැමදේම මුණ දෙන්න ඕනේ. නමුත් ලෝකේ හැමදේම පතන්නේ මොකද්ද? යුද්ධ නැති, ආර්බුද නැති, ආරවුල් නැති, සාමයේ පිරුණු, කිරියෙන් පැනියෙන් ඉතුරුණු අමුතුම ලෝකයක් පතනවා. එතන යන්න බැරි මොකද? මනුෂ්‍යයාගේ හිත පිරිසිදු නෑ. බලන්න බුදුරජාණන් වහන්සේ හරියටම හොයාගත්තනේ ඒක. දැන් මේ සාකච්ඡා කරනවා, සම්මන්ත්‍රණ තියෙනවා, මහා සභාවල් පවත්වනවා, වටමේස තියෙනවා. හරියන්නේ වැඩි. ඉස්සරින්දල එහෙමයි. බුදුරජාණන් වහන්සේ තමයි හරියටම තෝරගත්තේ මේක. උන්වහන්සේ තේරුම් ගත්තා මේ ප්‍රශ්නේ එක එක්කෙනා තුල තනි තනිය විසඳෙන්න ඕන කියලා. කොච්චර හරිද බලන්නේ ඒක. එක එක්කෙනා තුල තනි තනිය විසඳෙන්න ඕනේ. ධර්මයේ ලක්ෂණ ඒකනේ. ඕපනායක කියන්නේ ඒකනේ. එක එක්කෙනා තුල තනි තනිය විසඳෙන්න ඕනේ ප්‍රශ්නේ. ඉතින් ඒ සඳහා උන්වහන්සේ දේශනා කරපු උන්වහන්සේගේ අවබෝධය කර්මය ගැන එහෙම නැත්නම් විඥාණය ගැන සිත ගැන සංස්කාර ගැන ඊළඟට දිව්‍ය ලෝක ප්‍රේත ලෝක ගැන ආදී ගැන නිවන් මඟ ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ලෝකෙ වෙන කිසිම විෂයක දකින්න නැහැ. වෙන කිසිම පොතක නැහැ. එතකොට අපිට මේකෙන් තේරෙන්න මොකද්ද? උන්වහන්සේ කාන්තිම අවබෝධ කරලා තියෙන්නේ කව මේ ලෝකෙ නැති එකක්. උන්වහන්සේම දේශනා කළානේ පළවෙනි ධර්ම සංගානාවේදී කොහොමද දේශනා කළේ? ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේ සුධම්මේසු. මම කිසි දවසක මේ ජීවිතය අහපු නැති එකක් කිව්වා මේ. එතකොට දුක ගැන තේමයි උන්වහන්සේ දේශනා කළේ. දුක හට ගන්න ආකාරය කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා ගැන උන්වහන්සේ දේශනා කළේ. ඒක නිරුද්ධ වීම ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් හැම එකක් ගැනම උන්වහන්සේ දේශනා කළේ. පුබ්බේ අනනුසුතේස ධම්මේසු. කවදාවත් මේක අහලා නැහැ කිව්වා. එතකොට අපටත් එහෙම කවදාවත් අහපු නැතිව නේද මේ බුද්ධ දේශනා වලින් අපි දැනගන්නේ උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ කිරේ අපි හිත පහදවා ගන්න ඕනේ. එතකොට උන්වහන්සේ ජීවත් වුණේ අවබෝධයෙන්. අවබෝධයෙන් යුක්තවයි උන්වහන්සේ ජීවත් වුණේ. අවබෝධයෙන් යුක්තව ජීවත් වෙනවා කියන කාරණේ මේ අපේ ජීවිතයට වඩා ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ අවබෝධයෙන් දේශනා කරපු දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒක වෙන විදියකට සිදුවන්නේ නැහැ. ඒකයි අවබෝධයේ තියෙන වටිනාකම. අනිත් එක තමයි මේ අවබෝධය තව කෙනෙකුට අත්දකින්න පුළුවන් එකක් නේ. දැන් අපි ගත්තොත් ලෝකේ මේ ලෝකේ එක එක මිනිස්සු පරිේෂණ කළා, මෙවා කළා, මොනවා හරි කළා, තර්ක කර කර ගොඩනගලා මොනවා හරි ඉදිරිපත් කරනවා කියමු. එතකොට ඒ ඉදිරිපත් කිරීම කරනකොට ඒ ඉදිරිපත් කරපු දේ අපිට තියෙන්නේ මොකද්ද? දැනුමක් හිතේ ගන්න විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කළාට පස්සේ ඒක කෙනෙක් ප්‍රගුණ කළා මෙයාටත් ඒ විදිහටම නිකලෙස් වෙනවා නම් එයා ඒ විදිහටම නිවන කරා යනවා නම් ඒක සාමාන්‍ය දැනුම ඉක්මවා ගිය කන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කරුණු පහක් ඉක්මවා ගියපු එකක්. ලෝකේ සාමාන්‍යයෙන් දැනුම කියන එක එකිනෙකා ගණදෙනු කරන්නේ කරුණු පහක් ඔස්සේ. මොනවද මේ පහ? සද්ධා, ruci, ආකාර පරිවිතක්ක, රජ්ජා, සද්ධා, ruci, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිඥානක්. මේ පහෙන් තමයි ලෝකේ දැනුම තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේක ප්‍රකාශ නොකරන්න අපි දන්නේ නැහෙනි. ඒකේ තේරුම තමයි මේ ලෝකේ මිනිස්යා තුළ දැනුම තියෙන්නේ එක්ක සද්ධාව මත. සද්ධා කියන්නේ පැහැදීම මත, එක්ක රුචි මත, කැමැත්ත මත, එක්ක අනුස්සව අහපු දෙයක් මත, එක්ක ආකාර පරිවිතක්ක තර්ක කර කර ගැලපීම මත, එක්ක දිට්ඨි නිඥානක්කන්ති මතවාද වශයෙන් බැස ගැනීම මත. මේ පහ මත තමයි ලෝකේ ධර්ම තියෙන්නේ, මිනිස්සුන්ගේ ධර්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පහ ඉක්මවා ගියපු එක. ඒකට කියන්නේ සච්චිකා තබ්බං. සාක්ෂාත් කළ යුතුයි, අත්දැකිය යුතුයි. ඊට පස්සේ ඒක තමාගේ දෙයක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ව කාටවත් අනිත් පැත්තට හරවන්න බැරි. හරියට ධර්ම මාර්ගේ ගියා නම් ශ්‍රාවකේ, හරියටම ධර්ම මාර්ගේ ගියා නම් හරවන්න බෑ කාටවත්. ලෝකේ කාටවත් මේ අවබෝධය වෙනස් කරන්න බෑ. ඒ අවබෝධයට අභියෝග කරන්න බෑ. ශ්‍රාවකයා තුල ශාස්ත්‍රඥ වහන්සේ ගැන කවර කතාවද? එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් යුක්ත හැසිරීම විද්‍යාචරණ සම්පන්න බව ගැන පහදින්න ඕනේ අපි. ඊළඟට උන්වහන්සේ සුගත මනා ගමනක් වැඩියා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා සුන්දර නිවනට වැඩියා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට උන්වහන්සේ නමක් පාවිච්චි කළා. මධ්‍යම පටිපදා. මධ්‍යම ප්‍රතිපදාව. අපි අයත් කියනවා දැන් ඒක. දැන් කොහොමද අපි අපි ඉතින් මධ්‍යම ප්‍රතිපදාවන් ඉන්නවා කියලා. ඒ මොකද ඒ කියන්නේ? අපිට ලොකු සැපකුත් නැත. ලොකු දුකකුත් නැත කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ ඒක නෙමෙයි. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි ඉතින් මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන් මාර්ගඵලාවින්ට විතරයි. හරියට බැලුවොත් නේ. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්නේ මාර්ගයට පැමිණිච්ච අයනේ? ඉතින් ඒ මාර්ගයේ ගමන් කළා සුන්දර නිවනටපත් වුණා උන්වහන්සේ සුගත. ඔය බුද්ධ දේශනා හැම එකකම මේ ලක්ෂණ තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. ලෝක ගැන උන්වහන්සේගේ අවබෝධය නම් පුදුමිනුත් පුදුමයි. බුදුරජාණන් වහන්සේ එක තැනක බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අබිබූ කියන ශ්‍රාවකයා මේ දහසක් ලෝක ධාතු වලට ඇහෙන විදිහට කතා කළා කියලා අහලා තියෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෙකුට එහෙම පුළුවන් නම් ඔව් ශාස්ත්‍රුන් වහන්සේට කොච්චර පුළුවන්ද බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දිය ශාස්ත්‍රුන් වහන්සේට පුළුවන් දි මිම්මකින් හොයන්න යන්න එපා කිව්වා. මිමි වලින් මනින්න බෑ කිව්වා මේ පුළුවන්කම්. ඇයි ඒ බුද්ධ විෂය අචින්තේ නිසා. ආනන්ද හඳුනන දැන් මේක නාගන්න තියෙන අහගන්න තියෙන ආසාව වැඩි. ආයමත් ඒක ඇහුවා. ආයමත් ඇහුවා. ආනකට ආනන්ද හඳුනනට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේක විස්තර කරනවා. කිනු ආනන්දේ මේ සූර්යා මේ ඉරහඳ එළිය කරන ලෝකී මේ වගේ ලෝක මේ ලෝකී වගේ දහහකට කියනවා සහස්සි ලෝක ධාතුව කියලා. මේ දහහ මේ වගේ ලෝක දහහකට මොකද්ද කියන්නේ සහස්සි ලෝක ධාතුව. සහස්සි ලෝක ධාතු දහහකට කියනවා ඔව් නැත් සහස්සි ලෝක ධාතු 1000කට කියනවා චූලනිකා ලෝක ධාතු කියලා. ඒ වගේම 1000කට කියනවා මහා සහස්සි ලෝක ධාතු කියලා. කියන තථාගතයන් වහන්සේට පුළුවන් කිව්ව මේ ඔක්කොම. කිව්වා ස්වාමීනි මට තේරෙන්නේ නැහැ කොහොමද මේ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඉස්සෙල්ලා උන්වහන්සේ ආලෝකයේ පතුරවනවා කිව්වා. ආලෝකයේ පතුරවලා ඊට පස්සේ හරි ලස්සන වචනයක් කියනවා. සොරෙන් විඥාපණය කරනවා. ඒ කියන්නේ ශබ්දය යවනවා. හරි පුදුමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළාම ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ මට පුදුම සන්තෝෂයක් කිව්වද තියෙනවා. ඒ මම සරණ ගිය මාගේ ශාස්ත්‍රඥ වහන්සේ මේසා මහානුභාව සම්පන්න මහේසාක්‍ය වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් නිසා කියනකට එතන හිටියේ තව හාඳුරුගෙන උදාය කියලා. උදාය කිව්ටි ඔහෙට මොකද කියලා. ඔහෙද කියලා එහෙම කරන්නේ. ඒ කාලෙත් එහෙනම් මේකල වගේම තමයි. ඔහෙට මොකද කියලා වෙති. ඔහෙගේ වැඩක් ඒ සාතුන් වහන්සේ නියම කරා. ඔහි සතුට මොකද උච්චර කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ උදාය හාඳුරන්ට කියලා ආහා හා උදාය ඔහොම කියන්න එපා කිව්වා. ඔය පැහැදීම සුළු එකක් නෙමෙයි කිව්වා. ඔය පැහැදීමට පුළුවන් කිව්වා හත් වතාවක් සක්විති රජකම දෙන්න. බලන්න බුදුරජාණන් වහන්සේගේ ඒ ක්ෂණයකින් ආනන්ද හාමුදුරන්ගේ සිතක් දැක්කා. ඒකේ විපාකයක් දැක්කා. ඒ වගේම ඔය පැහැදීමට පුළුවන් කිව්වා දිව්‍ය ලෝකයේ ආත්ම භාව හතක් උපද්දවන්න. ඔය මොහොතට ඇතිවෙච්ච පැහැදීම. නමුත් එහෙම උපදින්නේ නැහැ. ආනන්දයන් මේ ජීවිතේම රහත් වෙනවා කිව්වා. එතකොට බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රුත්වය. අපි මේ උඩින් පල්ලෙන් තේරුම් ගන්න හදන එකක් නෙවෙයි. තුන්වන්සේ ලෝකවිදු. දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, නිරය ගැන, තිරිසං අපාය ගැන, තිරිසං අපාය ගැන තියෙනවා අපි හිතපු නැති පැත්තක් කතා කරලා. උන්වහන්සේ දේශනා කළ මහණෙනි මට මේ බුදු වැසින් බලද්දී තිරිසං ලෝකේ තරම් අනේක වූ විචිත්‍ර වූ ලෝකයක් මං වෙන දකින්නේ නැහැ කිව්වා. එතකොට තමයි අපිට මතක් වෙන්නේ ආ ඇත්ත නේන තිරිසන් ලෝකේ ඒ වගේ විචිත්‍රයක් නැහැ. එක එක පාට කොළ පාට සත්ත්වය ඉන්නවා, කහ පාට සත්ත්වය ඉන්නවා, සුදු පාට සත්ත්වය ඉන්නවා, හොට තියෙන සත්ත්වය ඉන්නවා, කට තියෙන සත්ත්වය ඉන්නවා, හොම්බ තියෙන සත්ත්වය ඉන්නවා, දිව තියෙන සත්ත්වය ඉන්නවා, කකුල් තියෙන සත්ත්වය ඉන්නවා, කකුල් හතරේ සත්ත්වය ඉන්නවා, කකුල් පහේ සත්ත්වය ඉන්නවා, කකුල් සිය ගණන් තියෙන සත්ත්වය ඉන්නවා, කකුල් නැති සත්ත්වය ඉන්නවා, වරල් තියෙන සත්ත්වය ඉන්නවා. මොන තරම් විචිත්‍රයිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නි මේ විචිත්‍රත්වයේ එකම දෙයක ඇති විචිත්‍රත්වයක් කියලා. ඒ සිටේ ඇති විචිත්‍රත්වයයි. කවුද මේක මේ විදිහට ලෝකෙ කිව්වේ? කවුරුවත් දන්නේ නැහැ. මහණෙනි මේක තමයි කිව්වා සිටේ තියෙන විචිත්‍රත්වය කිව්වා මේ. සිටේ කිව්වා මේ විචිත්‍රත්වය නිර්මාණය වෙලා තියෙන. කොච්චර අවබෝධයක්ද ලෝක විදු. හිත පහදවා ගන්න. ඊළඟට උන්වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති. උන්වහන්සේට පුළුවන් දමණය කරන්න පින් තියෙන කෙනාව තමයි තියෙන්නේ. පවුණන් පවුකාරයන් උනන් දමණය කරන්න බැහැ. දැන් අර දේවදත්ත ගැන තියෙනවා එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ පුරුසින්ද්‍රිය ඥාන කියන සූත්‍රයේ මේ සංගතනිකාමේ අංගුත්තර නිකායේ තියෙනවා. ආනන්ද හැඳුරු අචිරවතී ගඟට නාන්න යනවා. ගිහිල්ලා ගඟෙන් ගොඩ වෙලා එගොඩ වෙලා මේ අවුවට ඉන්නවා මේ ඇඟ වේලිනකන්. එතකොට එක හාඳුරු කෙනෙක් එනවා. එයා ඇවිල්ලා බුදුරජාණන් ආනන්ද හාඳුරන් ගහනවා. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරලා තියෙනවා දේවදත්ත ස්ථිරවම නිරේට යනවා කියලා. දේවදත්තව බේරගන්න පිළිවෙලක් නැtei කියලා. පිළියම් යොදන්න බැරියයි කියලා කල්පයක් පැහෙන්න තියෙනවායි කියලා. මේක හැබෑවටම මේ කොහොමද මේක කිව්වේ කියලා ඇහුවා. ආනන්ද හැඳුරු කිව්වා ඉතින් බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කළා නම් ඉතින් එහෙමම තමයි කිව්වා කියලා උන්වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ආනන්ද මේ ආනන්ද හැඳුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය කිව්වා. හරි ලස්සන කියවනක් බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වෙනවා. ආනන්ද එහෙනම් ඔය භික්ෂුව අලුත මහණිකෙක් වෙන්න ඇති නේද? වයසක එක්කෙනෙක් නම් මේ බාල අව්‍යක්ත එක්කෙනෙක් වෙන්න ඇති නේද? ඒකේ බුදුරජාණන් වහන්සේ අඳුනගත්තු නැති එක්කෙනෙක් නේද කියන එකයි ඒකේ තේරුම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මම දේවදත්ත ගැන තරම් කවුරු ගැනවත් විමසුවේ නැහැ කිව්ව එච්චර. විමසලා බැලුවා මේ පුද්ගලයාව බේරගන්න මේ අස්ස ලෝමේක අග තැවරෙන මට්ටමේවත් කුසල් බින්දුවක් තියෙනවද කියලා. එච්චරකුත් නැති කිව්වා. පිරිසිදුව ඉන්න මිනිස්සෙක් ඉන්නවා. උපමාවක් කිව්වා. මේ මිනිස්යාට දකින්න ලැබෙනවා මිනිස් ප්‍රමාණයට වඩා වලක පිරිතිරි තිබෙන අසූචි ගොඩක, අසූචි වලක්. මේ වැසිකිලි වලේ පුද්ගලෙක් වැටලා ඉන්නවා. ତେର වටේ පිරිසිදු බව කැමති මිනිස්සෙක් ඉන්නවා. එයා වටේ දුවනවා. මෙයාගේ කිස් ගහක් හරි තියෙනවද කියලා මේ කක්ක තැවිරිච්ච නැති. ඇදලා ගන්න බලන්න එහෙමවත් නැති කිව්වා. ඒ වගේ එක දශමයක් නැහැ කිව්වා කුසල්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනට දේශනා කරන ආනන්දය තථාගතයන්ගේ පුරුසින්ද්‍රිය ඥාන ගැන දන්නවද? අනේ ස්වාමීනි දන්නේ නැtei කිව්වා. පුරුසින්ද්‍රිය ඥානය කියන්නේ මොකද්ද කියලා? තථාගතයන්ගේ පුරුසින්ද්‍රිය ඥානය නං අහගන්න කිව්වා. මේ ලෝකේ ඉන්නවා කිව්වා මිනිස්යන් කුසල් ලකුසල් දෙකම තියෙනවා. කුසල් ලකුසල් දෙකම තියෙනවා. මෙයා මොකද කරන්නේ කාලක් කලක් යනකොට මෙයාගේ හිතේ අකුසල් වැඩෙනවා. හැබැයි කුසල මුල් තියෙනවා ඉතුරු වෙලා. කුසල මුල් නැසිලා නැහැ. අකුසල් වැඩුණට මෙයාට කල්යාණ මිත්‍ර සේවනයෙන් යෝනිසෝ මනසිකාරය මේ අකුසල් කියලා යා හඳුනා ගන්න තරම් අර කුසලෙ ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ කාලක් යනකට අකුසල් යට ගිහිල්ලා නැති වෙලා කුසල ඉස්මතු වෙන පුද්ගලි ලෝකේ ඉන්නවා කියලා. තව මනුෂ්‍යයන් ඉන්නවා කුසල් අකුසල් දෙකම තියෙනවා. කලක් යනකොට මෙයාගේ අකුසල් යට ගිහිල්ලා කුසල මුල් ලැබිලා දැන් කුසල් ලැබිලා ඉස්සරට මෙහෙම කරනවා භාවනා කරනවා දාන ධර්ම දෙනවා ඉතින් නොඑක ආකාරයේ වැඩ කටයුතු කරනවා. හැබැයි මේ ඇතුලේ ඉන්නවා අර අකුසල්. අකුසල් මුල් ටික ඇතුලේ වැඩ කරනවා. කලක් යනකොට අර කුසල නැති වෙලා ගිහිල්ලා අකුසල් ටික ඉස්මතු වෙලා ඇවිල්ලා මියාව සම්පූර්ණයෙන්ම පිරිහවා දමනවා. ඒමත් ලෝකේ මිනිස්සුන් ඉන්නවා කිව්වා. තව මිනිස්සුන් ඉන්නවා කුසල අකුසල් දෙකම තියෙන. නමුත් කලක් යනකොට මෙයාගේ කුසල් කියලා යම් කොටසක් තිබ්බද අස්ස ලෝමයකින් අග තවරලා ගන්න පුළුවන් ආකාරයටවත් කුසල් බිඳුවක්වත් නැති වෙලා යන මට්ටමට එනවා. සම්පූර්ණයෙන්ම අකුසලින් වැහෙනවා. එහෙමයි ලෝකේ ඉන්නවා කිව්වා. එතකොට මොකෙන්ද මේක කියන්නේ උන්වහන්සේ? පුරුෂින්ද්‍රිය ඥාන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ආනන්ද හඳුරු ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට තවත් ඉන්නවද කියලා ඇහුවා. ඉන්නවයි කිව්වා. කියලා පෙන්වා දුන්න තව ඉන්නවා කුසල් අකුසල් තියෙන කෙනෙක් ඉන්නවා. එයා අකුසල් මැඩලා නෑ අකුසල් මැඩගෙන කුසල් දිනු කරන්න හදනවා. කාලෙකින් ඒ අකුසල් මේ අකුසල් වර්ධනය වෙලා කුසල් අහිමි වෙනවා. එතකොට මේකෙන් පේනවා පුද්ගලයෝ දෙන්නේ අවිනිශ්චිතයි. දෙන්නෙකුගෙන් එක්කෙනෙක් අවිනිශ්චිතයි. මොකද යා අකුසල මුල් යට තියෙන එක්කෙනා අවිනිශ්චිතයි. මොකද හේතුව? ඔව් බිම්බලාගෙන විද්දට ලස්සන්ට මිහිරි වචන කිව්වට හොයන්න බෑ. අකුසල මුල කොයි වෙලාවරි නැගිටලා ඇවිල්ලා යාගේ කුසල් වනසන්න පුළුවන්. පිරිහෙන ස්වභාවයෙන් කෙනෙක්. තව එක්කෙනෙක් ඉන්නවා නිකන් අකුසල් කර කර ඉන්නවා. නමුත් යාගේ ඇතුලේ කුසල මුල් තියෙනවා අඟුලිමාල. එහෙම එක්කෙනෙක්. දෙකන කුසල මුල් තිබුණා. ඒ වගේ අකුසල් තිබිච්ච අය හිටියා අකුසල් තිබුණා. නමුත් කුසල මුල් තිබුණා. කුසල මුල නැති වුණේ නැහැ. ඒ නිසා ඒ අකුසල් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා කුසල් වර්ධනය කරගන්න පුළුවන් වුණා. සමහර කෙනෙක් ඉන්නවා කුසල් අකුසල් දෙකින්ම ඉන්නවා. කලක් යනකොට යම් අකුසල් ඇද්ද අස්ලෝමේක අගතවරින අකුසල මට්ටමින්වත් අකුසල බිඳු මාත්‍රයක් හොයාගන්න බැරි තරමටම අකුසල් ප්‍රහාණය කරනවා කුසල් වර්ධනය කරනවා. එයා මේ ජීවිතේ පිරිනවම් පානවා. බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ අවබෝධ කරගත්තු ආකාරය මේ ලෝක විදු උන්වහන්සේගේ දැනුම ආශ්චර්යයි. එතකොට අනුත්තර පුරිසි ධම්ම සාරති උන්වහන්සේ දමණය කරනවා. දවසක් ওই වගේ සිද්ධියක් වුණා. උදේනි නගරයට බුදුරජාණන් වහන්සේ වඩිනවා. ශ්‍රාවක පිරිසත් එක්ක වඩනකට රජුරෝ නියෝගයක් නිකුත් කළා. සියලුම රටවැසියන් බුදුරජාණන් වහන්සේ පිළිගන්න යන්න ඕනේ. නුගියෝ 1000ක් දඩ. ආනන්ද හාමුදුරන්ගේ යාළුවෙකුත් ගියා. ආනන්ද හඳුර දැකලා කතා කළා. ආ කොහොමද තිසරණි පිටලද ඔයත් ඉන්නේ කියලා. අනේ මට මොන තිසරණිද මට නෑ කිව්වා හිම එක. එහෙනම් ආවෙ මොකද කියලා හෙව්වා මේ පිළිගන්න. මට දඩ ගෙවන්න බෑ කිව්වා. ඈ ඒ මොකද්ද කියලා හෙව්වා. නෑ මේ කලින් දැනුම් දීලා තියෙන අපිට නාවොත් 1000ක් දඩේ කියලා. දඩ ගෙවන්න බැරි කමට අපි මේ ආවේ. ඉතින් ආනන්ද හඳුර කල්පනා කළා අනේ මෙහෙමත් කරනවනේ රජවරු. අර මේ නම්බෝ ගන්නනේ මේ කරන්නේ අප මටත් පිටතර මේ පිළිගැනීමේ උත්සව වලට අස් මේ දැන් කාලෙත් එහෙම වාහන වලින් අරගෙන යන්න නොමිලි දැන් කාලෙත් එහෙම තියෙනවනේ තියෙනවා බත් පාසලක් දෙනවා තවත් මොනවද දෙනවා වීදුරුවකට ඒතර යනවනේ ස්පේන්නේ ඒකට ලොකු සේනාවක් ඉන්නවා වගේ මේ ක්‍රමයට ඔන්න ආනන්ද හඳුනේ හරි දුකයි දැන් ඇයි මෙයාගේ යාළුවේ ඉතින් බුදුරජාණන් වහන්සේට කියා හිටේ ස්වාමිනී බලන්න මේ රජවරු කරලා තියෙන දේවල් 1000ක් දඩ ගහලා නෙමෙයි මිනිස්සු මේ කැඳවල තියෙන්නේ මන්නේ මගේ යාළුවෙකුත් ඉන්නවා කිසි පැහැදීමක් නැහැ අනේ භාග්‍යතුන් වහන්සේ මෙයාට ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා මම හිතන්නේ මෙයා පැහැදුනොත් නම් ධර්මය අවබෝධ කරයි බලමු ඉතින් කියලා කිව්වා බුදුරජාණන් වහන්සේ කුටියට වැඩියා ආශ්චර්යයි මෛත්‍රී සිත දැන් උන්වහන්සේ අහලවත් නැහැ දැකලවත් නැහැ ඇහුව විතරයි මෛත්‍රී සිත පෙතිරෙව්වා එයාට අර වහු අම්මා නැති වෙච්ච මව් දෙන නැති වෙච්ච වහු පැටියා කිරිබොන්න පිපාසෙන් අඬා කෑ ගහගෙන දුවනවා වගේ මේන සෙනඟ පිරගෙන තරුණී දුවනෝ බුදුරජාණන් වහන්සේ කෝ මගේ ශාස්ත්‍රඥ වහන්සේ කෝ කීකී දුවනෝ එතකොට කෙනෙක් කිව්වා අන්නර කුටියේ ඉන්නවා ගිහලා දොරට තට්ටු කරන්න උන්නස් දොර ආරී කියලා එක පිම්මේ දුවගෙන ගියා ගිහලා එකපාරට දොර ඇරියා බුදුරජාණන් වහන්සේ දොර ඇරියා දොරට තට්ටු කළාම මියා බිම පෙළිලා මාගේ ශාස්ත්‍රඥ වහන්සේ ඔබ වහන්සේ කීකී වඳින්න ගත්තා හොඳයි හොඳයි ඉතින් වාඩි වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා එතනම සෝතාපට්ටි ඵලයට පත් වුණා එතකොට බලන්න අනුත්තරෝ පුරිස ධම්මසාරති හරිම ආශ්චර්යයි උන්වහන්සේගේ තොරතුරු අපි දැනගන්න මොකෙන්ද මේ මේ බුදුරජාණන් වහන්සේ දෙයකගේ ධර්මයේ තුලින් දැනගන්නේ නැත්තම් අපි කොහොමද දන්නේ වුණා ඉතින් උන්වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍ර උන්වහන්සේ සත්තා දේව මනුස්සානම් උන්වහන්සේ අදටත් අපේ ශාස්ත්‍ර උන්වහන්සේ වෙලා තියෙනවනේ ඉතින් අපි මතක තියාගන්න ඕනේ අපේ ශාස්ත්‍ර උන්වහන්සේව අපි අසුර කරන්න ඕනේ කොහොමද මෛත්‍රී චිත්තෙන්ද වෛරී චිත්තෙන්ද මෛත්‍රී චිත්තෙන් අසුර කිරීම කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගැනීමද එතකොට උන්වහන්සේ ඒගේ ශාස්ත්‍රෘත්‍ය අංග සම්පූර්ණ එකක් මාර්ගයේ පරිපූර්ණ ඌදයන් ඒක අපිට ආයිමත් අලුතින් කෑලි දාන්න කෑලි අස්කරන්න සංස්කරණය කරන්න කිසිම දෙයක් නැහැ ඉතින් අපිට ඒක ගැන පැහැදිලිව තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෘත්‍ය ගැන සත්තා දේව මනුස්සාන උන්වහන්සේ බුද්ධෝ අවබෝධ කරගත්තු ධර්මය බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ අවබෝධී පිණිස ධම්ම දේශනා කරනවා එහෙනම් අන් අයට ඒ ධර්මයේ දේශනා කළේ අන් අයට අවබෝධ කරවා දෙන්නයි ඊළඟට උන්වහන්සේ සීල ගුණයන්ගෙන් පරිපූර්ණ භාග්‍යවන්තයි පින්වතුනි ආන්ගේ ශාස්ත්‍ර උන්වහන්සේව ගුණේ වශයෙන් හඳුනාගෙන හිත පහදවා ගන්න ඕනේ ඒ ශාස්ත්‍ර උන්වහන්සේගේ ශාසනය තුල අකුසල් ප්‍රහාණය කරන කුසල් වර්ධනය කරගන්න ශ්‍රාවකෙක් වෙන්න ඕන ආන්ගේ ඒක තමයි පළවෙනි එක එතන ඉඳලා ඒ ශ්‍රද්ධාවට පැමිණිච්ච මොහොතේ ඉඳලා අපිට ධර්ම මාර්ගය ඊට පස්සේ අතින් දාන්න යන්නේ නැහැ. අතින් දාන්න දෙයක් නැහැ. අමුතු සංස්කරණ කරගන්න දෙයක් නැහැ. කවුරු හරි එක එක්කෙනා එක එක ඒවා කියනෝනේ ධර්මයේ ගැන. එහෙම කියන්න දෙයක් මේකේ ඇති වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ ලක්ෂණ හයෙන් යුක්තයිනේ. ස්වාක්ඛාත. ඒ කිව්වේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනා මනාකොට දේශනා කළ තියෙන ඒවා මිස වෙන මොනවාද මනාකොට දේශනා කළා දවසක් උත්තර කියන රහතන් වහන්සේ නමක් එක්ක සක්දිවිඳු ධර්ම සාකච්ඡාවක් කළා ඒ කියන්නේ සක්දිවිඳුට උත්තර කියන රහතන් වහන්සේ දවසක් කියලා දුන්නා මේ මිනිස්යන් ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඕනෑම කෙනෙක් ජීවිතය ගැන හිතන්න ඕනි පැති එකක් තමයි අපේ ජීවිතයේ අනිත්‍ය වූ දෙයක් කියන එක. අනිත්‍ය එක මේ ඔක්කොම ගෙවිලා යනවා කියන එක. අනිත්‍ය එක තමයි අපිට මේ කර්මයේ තමයි අපිට පිට පිනිස පවතින්නේ කියන එක. දැන් කර්මයේ තමයි දායද කරගන්නේ. ඊළඟ එක තමයි ප්‍රියමනාපු යමක් ඇද්දීවෙන් අපිට වින් වෙන්න වෙනවා කියන එක. මේවා කියන එකට සක්දේවුන්ට මේක අවබෝධ වුණා. සක්දේවි අහනවා සහරි ලස්සන කතාවක් නෝයි. ඔබ වහන්සේට මේ දැන් ඔය ඔබ වහන්සේගේ නුවණින් හිතලාද ඔය කිව්වේ කියලා ඇහුවා. නෑ කිව්වා නෑ. එහෙම එකක් නෙමෙයි කියලා මේ. සක්‍රදිව්‍යාට කියනවා සක්දිවිඳුනි මේ ලෝකේ යම්තාක් සුභාසිත දෙයක් ඇද්ද? ඒ සියල්ල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ. ඊට පස්සේ මේ උත්තරකින් රහතන් වහන්සේ සක්‍රදිව්‍යාට උපමාවක් කියනවා. යම් කිසි ප්‍රදේශයක ලুকু දහන්නේ කන්දක් තියෙනවා. මේ නොමිලේ දෙනවා දැන් මේ මිනිස්සු එක එක්කනාගේ ගිනියන්න පුළුවන් ප්‍රමාණය භාජන අරන් ගිහිල්ලා දහන්නේ පුරවගෙන ගේනවා. ගේනකොට මිනිස්සු මේක දැකලා අහනවා ශා කොහෙන්ද යව කියන්නේ? එතන කියනවා යා ආන් අතන තියෙනවා දහන්නේ කන්දක්. මං ඒ කන්දෙන් තමයි ඒවා අරගෙන ඉන්නේ. මේ වගේ ලෝක යම්තාක් සුභාසිත වූ ධර්මයක් දී සියල්ල බුදුරජාණන් වහන්සේගේය. මේ අදහස අපි තුල තියෙන්න ඕනේ. එතකොට තමයි අපට නිවිතමානීව අපේ දෙයක් අපි ආවෝධ කරගෙන දැන ගන්න දෙයක් වගේ හුවා දක්වන්නේ නැතුව ශ්‍රාවකෙක් හැටියට පිළිහිදලා ඉන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකට උපකාර වෙනවා ධර්මයේ කෙරෙහි ඇති පැහැදීම, ධර්ම ගෞරවය, ස්වාකාත මනාකුට දේශනා කළා. මනාකුට දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ ධර්මයේ තියෙන ඊළඟ ලක්ෂණය මොකද්ද? සම්දිට්ඨිකෝ. ඒ කියන්නේ මේ ජීවිතයේදී අවබෝධ කරන දෙයක්. දැන් අපි ගත්තොත් මේ ජීවිතයේදී කෙනෙක් අර පුරුසින්ද්‍රිය ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ බැලූ ආකාරයේ පුද්ගලයෙක් නම් ඔබ. ඒක තියෙනවා උන්වහන්සේ දේශනා කළ මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා කුසල් අකුසල් දෙකම තියෙනවා. මෙයා යම් කිසි වැඩපිළිවෙලක යෙදීම නිසා එයාගේ යම් අකුසල් ඇද්ද සියල්ල අස්ව ලෝමයක අග නොතැවරෙන පරිද්දෙන් ප්‍රහාණය කළා නම් එයා පිරිනිවන් පානවා. එතකොට එයා ඔක්කොම කරන්නේ කොයි ලෝකෙද? මේ ලෝකෙනේ. එතකොට එයා සුවාන් වෙන්නේ මේ ලෝකේ. සකදාගාමි වෙන්නේ මේ ලෝකේ. අනාගාමි වෙන්නේ, අරහත්ත්වයටපත් වෙන්නේ, පිරිනම් පාන්නේ මෙහෙදිමයිනේ. ඒකට ධර්මයේ සම්දිට්ඨිකනේ. ධර්මයේ සම්දිට්ඨික නැත්තම් කොටසක් එළවට ගෙනියන්න ඕනනේ. මෙලෝදීම සියල්ල සාක්ෂාත් කරපුවා එකිනෙ දිටි ලෝකේ. ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා හිටියානේ. එතකොට ධර්මයේ සම්දිට්ඨිකයි. ඒ ධර්මයේ අකාලිකයි. ඔව්. ඒ ධර්මයේ කාලයකට වළංගු නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉන්න මිනිස්යන්ම තමයි දැනුත් ඉන්නේ. දැන් මිනිස්සු ඔබ හිතන හැටියට මිනිස්සු දැන් බුද්ධිමත් නැද්ද? බුද්ධිමත්. හැබැයි ප්‍රශ්නයක් නම් තියෙනවා. මොකද්ද? මේ කාලේ මිනිස්සුන් ඒ කාලෙට වඩා මෝඩයි. ඒ මොකද මෝඩ? ඒ කාලේ මිනිස්යන්ට යමක් තේරුම් ගැනීමේදී ක්ෂණිකව නුවණ මෙහෙවීමේ කුසලතාවය තිබුණා. මේ කාලෙම ඊට වඩා ඕන මොට්ටල. ඒ පත්තර වලින් පොත් වලින් රූප වහණයෙන් තමයි මිනිසුන් අසරවන්නේ. ඉතින් ඒ නිසා මේ කාලේ මිනිසුන්ට අධර්ම රාගය හරියට මිනිස්සු ඉන්නේ මේ කෙලෙස් සවුස්සගත්තු ගමන් කෙලෙස් නාගෙන ඉන්නේ. අධර්ම රාගේ විෂම ලෝභය හරියට තියෙනවා. එතකොට අපිට පේනවා එහෙම වෙන්නේ මොකද? එන්දින මිනිසුන්ගේ ආයුෂ අඩු වීමත් එක්කයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මේ මිනිසයන් අතර බුදුරජාණන් වහන්සේ දැකපු ලෝකේ තාමත් තියෙනවා. උන්වහන්සේ දැකපු ලෝකේ තමයි මේ නිලුම් පිපිච්ච පොකුණක් වගේ කියලා. එතකොට ඒ පොකුණේ මෝරපු නිලුම් පොහොට්ටු තියෙනවා. අහම්බෙන් තියෙනවා. එතකොට එහෙනම් අදත් ඒ අයට මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ඒ අවබෝධ කරන එකන මොන වගේද කියලා පිටින් හොයන්න නම් පුළුවන් කියන එක අපිට හිතන්න අමාරුයි. ඒ කියන්නේ සමහර විට පාඩම් හිටින් නැති කෙනෙක් වෙන්න පුළුවන්, රූපේ ලස්සන නැති කෙනෙක් වෙන්න පුළුවන්, දක්ෂ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සමහරට යා තමයි අවබෝධ කරන්නේ කියන අකාලික ධර්මයේ. ඊළඟට මේ ධර්මයේ තියෙන ලක්ෂණය තමයි හේහිපස්සික. හේහිපස්සික කිව්වේ අවිද් බලන්නේ. අවිද් බලන්නේ. ඕපනායක. ඔව්. තමාගේ ජීවිතය තුළ පෞද්ගලිකව පමුණව ගන්න ඕනේ. දැන් අපි සීලය ගත්තොත් ඕපනායක නැද්ද? සමාධිය. යෝනිස මනසිකාරය. මේ ඔක්කොම තමන් තුළට ඇති කරගත්තොත් විතරනේ ප්‍රතිඵල තියෙන්නේ. එහෙම නැතුව මේ සිල්ලත් එක්කෙනෙක් වෙන්නේ හේතු වෙලයි කියලා තමන් සිල්ලත් වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේ. ඊළඟට කියනවා මේ අපි දැන් මහමෙවුනාවේ වැඩසටහන් 10කට ආවා. දැන් 18 වෙනි එකයි කියනවා. දැන් 20ක් ආවයි කියනවා. ඒ ආව වමනින් තමන්ට ධර්ම අවබෝධ වෙනවද? ඒ මොනා කියලා නේ කියන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ තමන් යෝනිසෝ මනසිකාරේ යෙදෙන ඕපනයික උනොත් තමයි. ධර්මී ඕපනයික වෙච්ච ගමන් පච්චත්තං විදිතබ්බෝ විඤ්ඤුහි. බුද්ධිමත් එක්කෙනා තමන්ගේම දෙයක් හැටියට ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එතකොට මේ ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ඇසුරු කරන්න ඕන. අකුසල් ප්‍රහාණය කරනු කැමති, කුසල් වර්ධනය කරගන්නු කැමති නුවණ තියෙන කෙනා. අපි මේ මනුස්ස ජීවිතයේදී එහෙම එකක් කරගත්තොත් නම් මට නම් වෙන මොකවත් ඕනේ නැහැ. ඔබට? මොකද ඒක තමයි අපිට ලබා ගන්න බැරි වෙච්ච දේ මේ සංසාරේ. ඔයගොල්ලෝ ඔබ ඔක්කොම සංසාරේ ඔටුනු දාලා ඇති. ඔටුනු නම් දාපු නැති කෙනෙක් නම් ඉන්න බෑ. සංසාරේ ඔක්කොටම වල්ගි තිබිච්ච අවස්ථා ඇති. එහෙම තමයි මේක ආවේ. බඩ ගාගෙන යන්නේ නැති අපි සංසාරේ හරියට. වරල් පිට ඉන්නේ නැති හරියට. නමුත් ඒ වගේම අපි එදා වේල නැතුව හිඟාකක ඉන්නත් ඇති. ඒ නිසා ඒ ඔක්කොම පහු කරගෙන ඇවිල්ලා තියෙන නිසා අපිට අමුතුවෙන් ලෞකික ලෝකේ අමුතුවෙන් දෙයක් ලබන්න නැහැ. ලබා ගන්න ඕන නම් ඕන ධර්මයේ අකුසල් දුරු කිරීමත් කුසල් වර්ධනය කරන්නත් තියෙන ධර්මයේ ඕන අල්ල ගන්න තියෙන ඕන ධර්මයේ. ඊළඟට ආර්ය සංඝයා කෙරෙහි ගෞරවයෙන් වාසය කිරීම. හොඳට මතක තියාගන්න ආරි සංඝයා කෙරෙහි ගුණාක් අයට මතක් වෙන්නේ එච්චර පළල් අරතින් නෙවෙයි. දැන් සමහරට හාමුදුරු එක නමක්, දෙ නමක්, තුන් නමක්, 130 නමක්, 100ක් නමක් දැකලා පහදිනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මිතුල සුපටිපන්නෝ, උජුපටිපන්නෝ ආදි වශයෙන් විස්තර කරන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග ඵලලාභී ශ්‍රාවකයන්. මේ ශ්‍රාවකයන්ගේ රහතන් වහන්සේලා කී නමක් මේ බුද්ධ ශාසනයේ පහළ වුණාද කියලා අපිට ගණන් කරන්න පුළුවන්ද? බෑනේ. ඒ සියලු දෙනා ශ්‍රාවක සංඝයා. අනාගාමී වෙච්ච පිරිස කීයක්ද කියලා අපිට ගණන් කරන්න පුළුවන්ද? සකදාගාමී වෙච්ච පිරිස, සෝවාන් වෙච්ච පිරිස මෙතකයි කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙනම් අපි ශ්‍රාවක සංඝයා කියවම බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා අතර මෙච්චරයි කියලා කියන්න බෑ. එච්චර ප්‍රමාණයක් මේ ධර්මය අවබෝධ කළා. ඒ සියලු ශ්‍රාවක පිරිස තුල තිබුණ හැබැයි එකම ස්වરૂපී ගති ලක්ෂණ මොනවද? සුපටිපන්න, උජුපටිපන්න, ඥානපටිපන්න, සාමිචිපට. ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා කෙරේ ඔන්න හිත පහදවා ගන්නවා එයා. එයා තමයි කුසල් වඩන, අකුසල් නසන එක්කෙනා. ඊර්වාසි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පෙන්නනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට පෙන්වා දෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. සාමිර ස්වාමීන් වහන්සේට පෙන්වා දෙනවා දස ශික්ෂාපද. ගිහියන්ට පෙන්වා දෙනවා අටංග උපෝසත සීලය. ඊළඟට පෙන්වා දෙනවා පංච සීලය. මේ ශික්ෂාපද කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕනේ. අපි කිව්වොත් නෑ ඉතින් මේ කාලේ හරිද ඉතින් ඔය සීල්පද කඩනවා මොකද ඉතින් පොඩ්ඩක් අඩුනහම. එහෙම කියන්නේ නැද්ද? දැන් කාලේ සීල්පද කඩන්න නැතුව දිනු වෙන්න බෑ. එහෙමයි නැද්ද? සීලය ගැන කතා කළොත් දිනු වෙන්න බෑ. එතකොට අපිට තේරෙනවා මේ බෞද්ධ නාමයෙන් බෞද්ධ වෙෂයෙන් ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අය විවිධාකාර චිත්‍ර මවනවා. මේ ධර්මයට එන්න බැරි වෙන්න. ඒගොල්ලෝ කියනවා ලෞකික ජීවිතයේ ගත කරනවා නම් සාර්ථක වෙන්නවා නම් සාර්ථක වෙන්නේ ධර්මයට ආවොත් නෙවෙයි. ධර්මයට නැවිල්ලා හිටියොත් අනිත්‍ය ගැන මෙනෙහි කරන්න ගියොත් සීල්පද රකින්න ගියොත් ලෞකික ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. ওই සීල්පද රකින්න නම් ලෞකික ජීවිතේ අතාරින්න. ඔහොම කතා කරන අය තමයි ඉන්නේ. ඊළඟ එක තමයි සීලය කියන්නේ මොකද්ද කියලා හරියට තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න සීල්පද. දැන් අපි ගත්තොත් පංචශීලයේ හරියට තේරුම් ගන්න ඕනේ. අට්ඨාංග පොසත සීලයේ දැන් ගිහි ජීවිතේ ගත කරන කෙනා සෙන් පවුඩර් පාවිච්චි කරන්නේ නැත්තේ. නැටුම් ගැයුම් ඇවුන්නේ නැත්තේ. උස්සාසන මහාසන නැත්තේ. විකාල භෝජන නැත්තේ. බ්‍රහ්මචාරි වෙන්නේ උපෝසිත දවසට. ගිහි ජීවිතේ ගත කරන කෙනා අනිත් දවස්වලට යා පංචශීලයෙන් යුක්තව ආර පංචශීලයේ ආරක්ෂා කරගෙන සදාචාර සම්පන්න උසස් මනසකින් ඉබි ප්‍රඥාවන්ත ගිහි කෙනෙක් වගේ ඉන්නවා. එතකොට ඒ කෙනා දැන් බණ භාවනා කරගෙන යනකොට ධර්මයේ හැසිරෙනකොට මේ සමාජයේ කැමති ඊයාව නිකන් අර මේ තටු හලල දාලා වගේ තියන්න. එහෙම නැද්ද? ඔන්න ලස්සන්ට ඇඳගෙන ගියොත් ඔයා මේ භාවනා වස්තුවට අනික් කියන්නේ නේද? මේ ඔන්න බැරි වෙලාවත් යා නියපොතු ටිකක් කියන් පාඩ කරලා ඔය තෝයා පාඩ කරගෙන මගුල් ගේක ගියොත් ඔයා ඉදාර අසුභාවනා කරන තැන හිටියන්නේ නේද ඔයාත්? ඒ මොකද්ද ඒ කියන්නේ? උඹ ඔයි පන්ට හොදපන්. උඹ හිටපන් අර තෙමිච්ච කිකිලි වගේ. ඒ මොකද මේ මේකේ හිතේ තියෙන මොකද්ද? ඊර්ෂ්‍යාව. ඒ ඊර්ෂ්‍යාවට අහු වෙන්න හොඳ නැහැ. මම නම් කියන්නේ පංචශීලය ආරක්ෂා කරන ගමන් ලස්සන්ට ඉන්න ඕනේ. එයා අවංකව ඉන්න ඕනේ. ඍජුව ඉන්න ඕනේ. ලස්සන් ත්‍යාග වැඩ කරන්න ඕනේ. එතකොට අනිත් එක්කෙනා අහනවා ඔයා ඉස්සරට සතුටින් ඉන්නේ ඇයි? අන්න එතන විතරේ අර්ථය තියෙන්නේ. නැත්තම් මේ නියපොතු පාට කොලා කියලා කොණ්ඩේ කැරලි ගැස්සුවා කියලා අර්ථි නෑ ඒකේ. ලස්සන ඇඳුම් ඇඳා කියලා බෝඩරේ වැටුණා කියලා ඇඳුමට අර්ථි හිටිනවද ඒකේ? අර්ථි නෑ. අර්ථි තියෙන්නේ සතුටත් එක්කයි, ජීවිතය අවබෝධෙත් එක්කයි. ඉතින් ඒ එතනට එන්නේ ශික්ෂාපද ආරක්ෂා කිරීමෙන්. ශික්ෂාපද කෙරෙහි ගෞරවය ඇති කරගන්න ඔයා. අනිත් එක හොඳට මතක තියාගන්න. ඔයා සීල්පද කෙරෙහි ගෞරව තියෙන කෙනා සීලේ නිසා තමන් උසස් කරගන්නෙත් නැහැ, අනුන් හෙලා දකින්නෙත් නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ ඒක. තමන් උසස් කරගෙන අනුන් හෙලා දකින්න නම් එයා සීල්පදේ ආර්ථය දන්නේ නැහැ. ඒ නිසා ඒක ධර්මයේ සීලේ තියෙන්නේ ඒකට නෙමෙයි, ලකුණු ගන්න නෙමෙයි ලෝකෙන්. තමාගේ ධර්ම මාර්ගයටයි. එතකොට ශික්ෂා පද කෙරෙහි ගෞරවයෙන් ඉන්න කෙනා අකුසල් ප්‍රහාණය කරනවා, කුසල් වර්ධනය කරනවා. ඊළඟට සමාධිය. දැන් අපි කියමු අපි ඔක්කොටම සමාධියක් නැහැ කියලා. කාටවත් සමාධියක් නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන සීල, සමාධි, ප්‍රඥා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා මාර්ගංග. අපි ඔක්කොටම සමාධිය නැහැ කියලා අපි කිව්වොත් නෑ, සමාධියක් ඕනේ නෑ. හරිද? සම්පූර්ණයෙන් වැරදි. සමාධියක් නැහැ කියලා සමාධියට දැන් ගෞරවය නැති වෙන්න ඕනේ නෑ. සමාධියට ගෞරව කරන්න ඕනේ. සමාධියක් මේ ධර්ම මාර්ගයේ අංගයක් හැටියට තියෙන බවට තමාගේ හිතේ පැහැදීමක් තියෙන්න ඕනේ. එතකොට කෙනෙක් සමාධියක් වඩනවා නම් ඒ සමාධියේ වඩන එක්කෙනා කිරේ එයාගේ හිතේ පැහැදීමක් ඇති වෙනවා. එහෙම වුණේ නැත්නම් සමාධියක් ඕනේ නැහැ කියන එක්කෙනා මොකද කරන්නේ? සමාධියක් වඩන අයටවත් ඒක වඩන්න දෙන්නේ නැහැ. භාවනා කරගෙන ඉන්නවා නම් එයාට රුස්සන්නේ නැහැ. ඇස් වහගෙන වාඩිලා ඉන්න දකින්නකට රුස්සන්නේ නැති අය ඉන්නවා. එයා හයියෙන් අතු ගාන ගන්නවා. ඒක කතා කරනවා. සද්ද ඇහෙන දාගෙන ඉන්න සෙරප්පු දෙක. දැන් යන්න ගම මෙයා බලාගෙන යනවා. අරයා දැන් ඇහැරිනවද? ඇහැරුනේ නැත්තම් ඔව් හයියෙන් කතා කරනවා. ඒකත් එයා ගණන් ගත්තේ නැහැ වගේ තීරණොත් ළඟට ගිහිල්ලා හොල්ලනවා. අර ඇසල්ලා සීනි බෝතල් ලිකෝ. දැන් යාගේ ඉලක්කේ සීනි බෝතලේද? නෑ, ඉලක්කේ එයා. ඉලක්කේ මොකද? අරයාගේ භාවනාවෙන් එයාව දුරු කරන්න. සීනි බෝතල් තියෙන තැන එයා දන්නවා. ඒ යන්නේ කියන්නේ මොකද්ද? ඔව්, එතකොට අරයාගේ හිතට මහා වේදනා. ධර්මයේ හැසිරෙන කෙනා හැම නෙමෙයි භාවනා කරනවා නම් ඒකට සහයෝගී දෙනවා. නිශ්චප්ත වෙනවා. සද්ද කරන්නේ අනිත්‍ය සද්ද කරන්න එපා කියනවා. ඒක තමයි සමාධි ගෞරවයත් එක්ක ඇති වෙන දේවල්. ඒ වගේ සමාධිය කෙරේ ගෞරව දක්වනවා. සමාධිය හිලා දකින්නේ. එතකොට මේ සමාධි ගෞරවයෙන් ඊළඟට අප්‍රමාදී. අප්‍රමාදීට මම මුලින් මොකද්ද වචනයක් කියවනේ? සිංහලෙන් තේරුම. හෑ? අසනීප කැපවීම. අප්‍රමාදීට කිව්වේ කැපවීම. දැන් බලන්න මේ කැපවීම මත තමයි එහෙනම් හොඳට මතක තියාගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණුව තියෙන්නේ සම්පූර්ණයෙන්ම කැපවීම මත. ඔබටම තේරෙයි දැන් අපි ගත්තොත් ඔබ ඔබ මේ යම්කිසි ධර්මඥානයක් ලැබුණාන් කැපවීම මත නෙමෙයිද? ඔබ සීලයක රැඳිලා ඉන්නවා නම් කැපවීම මත නෙමෙයිද? ඇයි ඕනතරම් එන්න පුළුවන් මේ සීල්පද වලට අගෞරව ඇතිවන විදිහේ දේවල් ඕනතරම් වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒවෙන් මග ඇරලා ඉන්නවා නම් කැපවීම මත නෙමෙයිද? ඔබ පොඩ්ඩක් හරි සමාධියක් උපදව ගන්නවා නම් කැපවීම මත නෙමෙයිද? ඔබ අකුසල් ප්‍රහාණය කරනවා නම් කැපවීම මත. කුසල් වඩනවා නම් කැපවීම මත. තව කෙනෙකුට උදව්වක් කරනවා නම් කැපවීම මත. බුදුරජාණන් වහන්සේ මම ওই අප්‍රමාදී කියන වචනෙට වචනයක් නියම වර්ථය තෝරගන්න බැරුව හිටියා. නියම වචනේ තමයි කැපවීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේ වදාළ සමස්ත ධර්මයේම තියෙන්නේ එක වචනයක් මත කිව්වා. කැපවීම. අප්‍රමාදී මත. අප්‍රමාදී කියන එක තේරෙන්නේ නැහැ නේ අපොම කිව්වත්. හිතට එන්නේ නැහැ නේ අර්ථය. දැන් වඩාත් හොඳට තේරෙන්නේ කැපවීමද අප්‍රමාදීද? කැපවීම. පමානොවීම කියන්නේ කැපවීම. ඒ කැපවෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ යා ධර්ම අවබෝධයට කැපුණේ නැත්තම් යා වෙන වෙන දේවල් වලට තමයි මේ කැපකිරීම කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ වෙන වෙන දේවල් වලට අපි හිත යනවා. එක්ක යනවා කම්මාරාමත වැඩවලට ආස කර වැඩ මව වැඩ නැත්තම් වැඩ මවනවා. මොකක්වත් වැඩක් නැත්තම් එයා මොනවා හරි වැඩක් මවනවා එක්ක හොයා ගන්නවා. එහෙම නැද්ද? තියෙනවා. එහෙම නැත්තම් ඕන් වහලි තීද්ද ගාය. වැඩක් නැත්තම් මේ තීද්ද ටික ගන්න තන වහලි. දැන් මෙයාට වැඩක් ඕනේ. ඒතර වැඩට ඇලුම් කරනවා. ඊට පස්සේ ආගෙන කොහේද මේ මට මුකුත් කරගන්න බෑනේ වැඩ වැඩි. එතකොට යා ඒ කැප් යා කැප වෙලා තියෙන වැඩට ධර්මීය අවබෝධ කරන්න කැප වෙලා නැහැ. එතකොට ඒක ප්‍රමාදයට කාරණාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතාව කයිවාරු ආන් ඒකට අහු වුණොත් ඊට පස්සේ යාට මොකද වෙන්නේ? කෑරිකි කැරිකි ඒකටම තමයි යෙදෙන්නේ. ඒකටම තමයි යෙදෙන්නේ. යා ඒකම කැරිකි කැරිකි ඉන්නවා. එතනින් යාට බෑ ගැලවෙන්න බෑ මරුගිරවම නැග්ගා වගේ. ඇයි ඒක නවතිනකම් බහින්ද බෑනේ. ඒ වගේ මේක කැරිකි කැරිකි කැරිකි ඉන්නවා කතාවේ. එයාට ඒක අතහරින්න බෑ. ඉතින් සමහර මට කියනවා ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ හරි වැඩේ මට ඕක තමයි තියෙන ප්‍රශ්නේ. හරියට මේ කතාවට අහු වුණාට පස්සේ සම්පප්පලා පොල්ට හරියට අහු වෙනවා කියුවා. මං කිව්වා ඒකට නම් ඉතින් කරන්න තියෙන එක තමයි සම්පප්පලාප කට්ටිය කියද්දි තමන් ඒක නොකිය ඉන්න ඕනේ. තමන්ගෙන් උත්තරයක් නැහැනේ. තමන් මෙහි රෙස්පොන්ස් කරන්න ඕනේ. එතකොට තමයි අර කියන්නේ. ඉස්සලා ඊළඟ එකේ ඉන්නේ. තමන් ඒකට තමන් මෙහෙන් උත්තරයක් නොදී ඉන්නවා. කතා කරනවා. හා හා හා. දැන් එතකොට මෙහෙන් ඉන්නේ අද අරයා කියන දේවල් ටික කියලා කියලා ඉක්මනට එයාගේ ඉවර වෙනවා. එහෙනම් මම යන්නම් කියලා යන්න තියෙනවා. එහෙම නැත්තම් අර මරිගරම නැග්ග වගේ තමයි. ඒ රවුමම කතා කරලා කතා කරලා ගම් වටේ ලෝකේ වටේ යුද්ධ හරහා ඔය නළු නිලි තේරීන් හරහා ගිහිල්ලා එනකොට සෑහෙන කාලෙ ගිහිල්ලා ප්‍රමාදේ. ඊළඟට සංගණිකාරාමත කාණ්ඩෙත් එක්ක එකට ඉන්නේ එක ගුලි ගහිලා. ඒකෙන් සතුටු වෙන තනි වෙලා ඉන්න හිතෙන්නේම නැහැ. කවුරු හරි දැක්කම ඇදිලා යනවා කාන්දම වගේ. ගිහිල්ලා ඕම් පටන් ගන්නවා කතාව. කෙනෙක් තනියම අතු ගන්න මියා යනවා මියත් කෝසක් වියන් යනවා එතනට මට අතු ගන්න නෙමෙයි යෝනේ ඇහි ඒත් විලා ඉන්න ඒකෙන් අයින් වෙන්න ඕනේ තංගු දෙකලාව තමන් තනියම පොතක් බලගෙන දහම් පොතක් බලින්ද භාවනා කිරිල මම පුරුදු වෙන්න ඕනේ පුරුදු වුණාම තමයි ඒක හරියන්නේ එතකොට තමයි ඔන්න ටික ටික අප්‍රමාදී අන්න මම කැපුන්නේ නැත්තම් මට මේක ලබා ගන්න බෑ කැපුනේ නැත්තම් මට මේක කරගන්න බෑ මං කැප වෙන්න ඕනේ කියන එක හිතතාවත් අන්න අප්‍රමාදේ ගෞරවය අප්‍රමාදයට ගෞරව කරන්න ඕනේ ඊළඟට යා ගෞරව කරන්න ඕන දහම් පිළිසඳරට ඒ කියන්නේ ධර්මයේ හැටියට කතා කරනවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගෙන තමයි අපි කතා කළ යුත්තේ ඊළඟ එක තමයි මම දහම් පිළිසඳරේදී ඔබට විශේෂ වටිනා කාරණයක් කියන්නම් අපි කිම ඔබ ධර්මයේ නොදැන ධර්මයේ ගැන ඔබේ මොකක් හරි මතයක් ඉදිරිපත් කළා කියලා ධර්මයේ දන්නේ නැතුව ඔබ ධර්මයේ ගැන යකෝම වුණාට මෙහෙම මෙහෙමයි කියලා ඔබ කිව්වා කියමු ඔබට බුද්ධ දේශන අදාරීමේදී ඔබට අවබෝධ වුණොත් ඔබ වැරදි කියලා ඔබ මොකද කරන්නේ ඉක්මනට නිවැරදි කරන්න ඕනේ මම එදා මෙහෙම කිව්වා හැබැයි මම ඒක කිව්වේ දන්නේ නැතුව මට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් හම්බ වුණා ඔක කොහොම නෙමෙයි තියෙන්නේ ඔක මෙහෙමයි තියෙන්නේ ආන්න දාම් පිළිසඳර ඒක දාම් පිළිසඳර එහෙම නැතුව තමන් ඒකෙදි තමන්ව නිකන් අවතක් සේරුර ලක් වේද තමන්ව දැනුම නැති එක්කෙනෙක් හරි සම්මත වේද ඒවම යන්න දීපා එතෙන් මොකද හේතුව අරක නිවැරදි වෙච්ච ගමන් දිගටම නිවැරදි වෙනවා ඒක තමයි ක්‍රමය එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා තමන් හොඳට නුවණින් විමසලා තේරුම් අරගෙන මේ ඉලක්කෙ හොඳට අඳුනා ගන්නවා මේක චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න තියෙන්නේ එතකොට කවදාවත් යා වාද පිනිස ඒකයි මේ දහම් පිළිසඳරේට ගෞරව කිරීමෙන් වටිනාකම තියෙන්නේ වාද විවාද කරන්න ධර්මී ඉගෙන ගන්න නැහැ සමාජයෙන් නම්බුව ලබන්න ධර්මී ඉගෙන ගන්නේ නැහැ සමාජයේ ගෞරව ලැබීම ඉලක්ක කරගෙන ධර්ම කතාවක් කරන්නේ නැහැ විනත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආශාවෙන් ධර්ම සාකච්ඡාව කරන්නේ නැහැ. එයා ධර්ම සාකච්ඡාව කරන්නේ ධර්මයේ අවබෝධ කරනු කැමති පිරිසක් එක්ක. එතකොට මේ ධර්ම සාකච්ඡාව තමයි හැබෑම ධර්ම සාකච්ඡාවක්. හැබෑම ධර්ම සාකච්ඡාවක සිදුවෙන දෙයක් තමයි ඒ ධර්ම සාකච්ඡාවම ඉවර වෙනකොට සිහිය උපදිනවා. නුවණ උපදිනවා. වීරිය උපදිනවා. මේ ධර්මීයව අවබෝධ කරන්න ඕනේ කියලා ශ්‍රද්ධාව උපදිනවා. වැරදුනොත් වෙන්නේ පිල් බෙදිනවා. වාද කරනවා. සිත් වේදනා ඇති වෙනවා. හිත අවුල් වෙනවා. හොඳට බලන්න හොයලා. ඒ නිසා නියම ධර්ම සාකච්ඡාව තුළ මේ ධර්ම මාර්ගයට යා වැටෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම සාකච්ඡා ධර්ම දහම් පිළිසඳරින් වෙන්න ඕනේ. එතකොට බලන්න මේ කුසල් වර්ධනය කිරීමටත් අකුසල් දුරු කර ගැනීමටත් මේ කරුණු හත ඉවහල් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම මේ කරුණු හත තමයි ඉවහල් වෙන්නේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපිටත් අපි වාසනාවට බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අපේ සවන් වලට වැදෙද්දි අපේ හිතට පණිවිඩයක් ගියා. මොකද්ද පණිවිඩේ? මේ සසර ගමන නම් අනතුරුදායකයි සසර ගමන අනතුරුදායක වුණේ කවුරුවක් නිසා නෙමෙයි තමා තුළ හටගෙන තියෙන අකුසල් නිසා තමා තුළ හටගෙන තියෙන අකුසල් නිසා සක්කාය දිට්ඨිය ආදී සංයෝජන නිසා කෙලෙස් නිසා මේ අනතුර බිහි වෙලා තියෙන්නේ එතකොට මේක අපි තේරුම් ගත්තේ නැද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තේරුම් ගත්ත මේක නම් අනතුරුදායක සංසාර ගමනක් එතකොට අපිට අවශ්‍යතාවයක් ඇති වුණා මොකද්ද මේකෙන් ඈතර වෙන විදිහේ මාර්ගයකට අපි බැස ගන්න ඕනේ එතකොට කෙලෙස් නිසා නම් මේ අනතුර තිබෙන්නේ රැකවරණේ තිබෙන්නේ කොහේද ඒ කෙලෙස් නැති තැන තමයි රැකවරණේ තියෙන්නේ එතකොට ඒ කරා යන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේව කරේ අපි හිත පැහැදුනේ නැද්ද කෙනෙක් කිව්වොත් මෙහෙම භාවනාව විතරක් කරාම ඇති වෙන මොකුත් ඕනේ නැහැ කියලා. හරිද වැරදිද? වැරදි. කෙනෙක් කිව්වොත් නෑ ධර්මීයක බුදුරජාණන් වහන්සේ කාලේ ඉතින් ඔය වාඩිලා ඉඳිද්දි බණ ඇහිවි. අවබෝධ කළේ තියෙන නිසා අපිත් එහෙම කරමුකෝ. හරිද වැරදිද? වැරදි. අපි හිත පහදවා ගන්න ඕනේ එහෙම නෙමෙයි. මේ සිත තුල ඇති කෙලෙස් දුරු කිරීමට සිත පිරිසිදු කර ගැනීමට බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ හැටියට ඒකායන මාර්ගයේ හැටියට ඍජු මාර්ගයේ හැටියට පෙන්වා දුන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය මම ඒ මාර්ගෙමයි ගමන් කරන්නේ කියලා තමන් තමන්ගේ ගමන් මාර්ගයේ අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ මාර්ගයේ තමන් යන්න සිතින් කයෙන් වචනයෙන් අප්‍රමාදී වෙන්න ඕනේ. සිතින් කයෙන් වචනයෙන් අප්‍රමාදී වෙන්න ඕනේ කිව්ව මොකද්ද? සිතින් කයෙන් වචනයෙන් කැප වෙන්න ඕනේ. එතකොට ඒකට උන්වහන්සේ කොච්චර ලේසි ක්‍රම දෙන්න පෙන්ලා තිනවද? බලන්න හිතලා සිල් පදයක් ඔස්සේ සංවරණයකද ලේසි? සිල් පද මුකුත් නැතුව සංවරණයකද ලේසි? සීල් පදයක් කොසි සංවරණයක ලේසි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට අපිට මේ මාර්ගේ උන්න සීල් පද පැනෙවෙ නැත්තම් අපිට දන්නේ නැහැ සංවර වෙන සීමාව. දැන් සීල් පදේ පනවපු නිසා ඒ සීල් පදේ ඉක්මවා ගියොත් අපි එකපාරට තේරෙනවා අපිට මේ සීල් පදේ මගේ කැඩුනා. ඊට පස්සේ අපි ආයෙ හිත දාරගෙන සංවර වෙලා ආයෙ එතනට අපි එනවා. එතකොට බලන්න මේ ආර්ය මාර්ගයටමයි බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද පවා තියෙන්නේ. ඉතින් මේ නිසා පින්වතුනි අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බොහෝම ලස්සනට එහෙම දේශනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කාරණේ විදියටම අනුමත කළා. උන්වහන්සේ වදාළා සාරිපුත්ත ඔය ඇත්තමයි. යම් කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ ගෞරවේ නැත්තම් ධර්මයට ගෞරව වෙනවා කියන එක බොරුවක් කිව්වා. ඒක වෙන්නේ නැහැ කිව්වා. යම් කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේට හෝ ධර්මයට හෝ ගෞරවයක් නැත්තම් ආර්ය සංඝයාට ගෞරව දක්වනවා කියන එක වෙන්නේ නැති එකක් කිව්වා. යම් කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය සංඝ රත්නයට ගෞරවය නැත්තම් ශික්ෂාපද වලට ගෞරව දක්වනවා කියන එක වෙන්නේ නැති එකක් කිව්වා. යම් කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේට සද්ධර්මයට ආර්ය ශ්‍රාවක සංගරුවනට ශික්ෂාපද වලට ගෞරව නැත්තම් සමාධියට ගෞරව දක්වනවා කියන එක වෙන්න බෑ කිව්වා. යම් කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය ශ්‍රාවක සංඝ රත්නයට ශික්ෂාපද වලට සමාධියට ගෞරව දක්වන්නේ නැති එක්කෙනා කැපවෙනවා කියන එක වෙන්නේ නැහැ කිව්වා. කොච්චර හරිද? එතකොට යම්කිසි කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය නැතුව, ධර්මයට ගෞරවය නැතුව, ශ්‍රාවක සංඝයාට ගෞරවය නැතුව, ශික්ෂාපද වලට ගෞරවය නැතුව, සමාධියට ගෞරවය නැතුව, කැපවීමකට ගෞරවය නැතුව ධර්ම දහම් පිළිසඳරිය දෙනවා කියන එක වෙන්න බෑ කිව්වා. එතකොට අපිට පේනවා මේ ඔක්කෝම ආරම්භ කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේව ශාස්ත්‍රුන් වහන්සේ හැටියට ගෞරවයෙන් පිළිගැනීම තුළ. එතන ඉඳලා තමයි සියලුම දියුණුව ආරම්භ වෙන්නේ. එහෙනම් අපිට දැන් හිතන්න කරුණක් තියෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේට හිත ගියේ මක් නිසාද? මේ හතින් තොර වීම නිසා නේද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟ නම් අපි හිත පිහිටුවාගෙන ඉන්නේ. අපි උන්වහන්සේ දේශනා කරපු ධර්මයක්වත් නැහැ තාම. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්ලන්නේ නැහැ තාම. එහෙනම් අපි මේ සියල්ලම අහිමි වෙනවා නේද අපිට? එතකොට බලන්න අපි හිත එතනට යන්න නම් මෙතන අපිට අහිමි වෙන්න ඕනේ. මෙතන අපි හිමිකරුවෙක් නම් වෙන කොහේවත් අපේ හිත පිහිටයිද? නෑ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේම හිත පිහිටනවා. මේ ශාසනයේ හිමිකාරයක්. ඉතින් ඔබ ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ ගෞරවයේ තියෙනවා නම්, ශ්‍රී සද්ධර්මයේ කෙරේ ගෞරවය තියෙනවා නම්, මහා සංඝ රත්නයේ කෙරේ ගෞරවය තියෙනවා නම්, ශික්ෂාපද කෙරෙහි ගෞරවය තියෙනවා නම්, සමාධිය කෙරෙහි ගෞරවය තියෙනවා නම්, කැපවීම කෙරෙහි ගෞරවය තියෙනවා නම්, දහම් පිළිසඳර කෙරෙහි ගෞරවය තියෙනවා නම්, ඔබ හිමිකාරයෙක්. මොකද්ද හිමිකාරයා? ඔව්, නූපන් කුසල් උපදවා ගන්න හිමිකාරයෙක්. උපන් කුසල් ප්‍රහාණය කරලා කුසල් පරදවන්න කුසල් පරදවා ජයගන්න අකුසල් පරදවා ජයගන්න හිමිකාරේ කුසල් උපදවා ගන්න හිමිකාරේ ඒ සියල්ල තියෙන්නේ මේ හත තුලද මේ හතට දක්වන ගෞරවයේ මට ඔබේ කුසල් දිනු වේවි අකුසල් පිරිහි යාවි ඉතින් මේක හැබැයි හිමිකාරෙක් වෙන්න ඔබට දුර්ලභ අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කතාබස් කළ මේ උතුම් දේශනාවෙන් අපට උදා වුණා. ඉතින් ඒ නිසා අපි මේ ගෞතම බුද්ධ ශාසනයෙම අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ හුදෙකලාව භවනා නියෝගී වැඩමිදිමින් සිටිද්දී උන්වහන්සේගේ පාරිශුද්ධ సంతානේ පහළ වුණු මේ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කුසල් දියුණු කිරීම පිණිස ශ්‍රාවකෙක් තුල තිබිය යුතු ගෞරවනීය කරුණු හත අප තුලද වහ වහ දියුණු කරගෙන අපිද මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ දුර්ලභ භාග්‍යයට හිමිකරුවන් බවට පත්විත්වා සාදු සාදු සාදු.